දැන් උපාසක මාත්‍යාට මැරෙන මොහොතේ මොනවාරි ගෙනියන්න හිතෙනවද? ඇයි හිතෙන්නේ නැත්තේ? ගෙනියන්න බෑ කියලා ස්ථිර වශයෙන් දන්නවනේ. ඒ නිසා ඒක ගෙනියන්න හිතෙන්නේ නැහැ. ඒක තමයිලු ඒ සිත. ඒ අවබෝධ සිත ඒක. අවබෝධ නැති සිත දක්ටි ගන්න. ලොකුයි කටලිය පන් ඉස්සරහ ගාලා ලොකුයි කටලිය පන්. මොනෝ ඉස්සරහ ගාලාද? අපි දන්නේ නැහැ මොකද ඉස්සරහ. බලනකොට වෙලේ ට්‍රැක්ටරේ ඕම දාපු ගමන්ම හාන්න පුළුවන් ඉස්සරහ කරලා ලොකුයි කට ලියන්න කියනවා. හරි අපි ලොකුයි ගාලා නෑ දැන් දැන් ලියපන් දැන් ලියපන් කියලා කියනවා. නෑ පොඩි එක නෑ ඌට දෙන්න එපා ඌට දෙන්න එපා ඌට දෙන්න එපා මොකද දෙනවා මගේ මල්ලිට දෙන්න පිටිපස්ස කැල්ල කියලා. ඇයි ඒ? එයාට තේරෙනවා මට ගෙනියන්න බැරි වුණාට එයාට ගෙනියන්න පුළුවන්. මම මේ දාලා යනවා මේ බින් හංගලක් මට ගෙනියන්න බෑ. අනේ මගේ ලොකු එකාටත් ඕක වෙනවා. පොඩි එකාටත් වෙනවා මුන්ට ගෙනියන්නත් බෑ. මම මේක අල්ලාගෙන හිටියා වාගේ මුණු දුස්ති වලට මේක අල්ලාගෙන ඉන්නවා. මම ගෙනියන්නේ නැහැ උන්ටත් ගෙනියන්න බෑ. මේව අත්තරින්ද කියපල්ලා බුදුන් සරණ යන්න කියපල්ලා මාන වෙන්න කිය. ඒක කියන්නේ නැහැ. මට ගෙනියන්න බෑ. ප්‍රශ්නයක් නැහැ උඹලට ගෙනියන්න පුළුවන් අල්ලගනින්න. ඕන් දැන් මේක බෙදාගනින්න. ඒ දුස්ති ඒ නිසාමලු අපිට ලෝකෙ ඉපදෙන්නේ. අන්තිම මොහොතේ සැබෑව දකින්නේ නැහැ. අන්තිම මොහොතේ අරිදී නිවැරදිදී අරියට තේරුම් ගන්නෑ. යටි හිතනවා ඒ මාර්ගඵලලාභින්ගේ සකෘදාගාමි අනාගාමි කියන දෙන්න ශ්‍රේෂ්ඨයි සෝතාපන්න කෙනත් ශ්‍රේෂ්ඨයි මේ කියන මාර්ගඵලලාභින් තුන් දෙනාගෙම මානසිකත්වය අන්තිම මොහොතේ අවබෝධයකින් යුක්තයි. අවබෝධයකින් සමහර සෝතාපන්න කට්ටිය නැති වෙනකොට පොඩි හිනාවකට තපස්වරුන් ගේම මම දැකලා තියෙනවා. මුනිවරු එම ඒ අන්තිම මොහොතේ හරි හිනාවක්. ඒත් ගොඩාක් දුරට ශ්‍රාවකයෝ කකුල තමයි අත ගන්නෙ. ඔළුව අල්ලන්නේ කකුල අත ගන්න පිළිමදින. ස්වාමීන් සිනාවට හේතුව මොකක්ද? මේ ලෝකේ කිසිම දෙයක් කිසිම කෙනෙකුට අයිති නැහැ. ඒක දකින අපි අපිටත් අයිති නැහැ. මේ අන්තිම ටික දැන් තමයි තේරුනේ. ගිලකි මේ ලෝකේ කිසිම දෙයක් කිසිම කෙනෙකුට අයිති නැහැ. ඒක දකින්න කෙනාට එයා එයාට අයිතිත් නැහැ. හැබැයි අපි හිතන අපිට අපි අයිතියි කියලා. ඒක කැඩෙන දැන්ලු. ඒ සතුටේ ඉනාව. එතකොට එයා ගොඩාක් දුර බ්‍රහ්ම ලෝකේ යනවා. බ්‍රහ්ම ලෝකේ යනවා. ඇයි මේ ලෝකේ අපිට මේ පරම සත්‍ය කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. මොනවා වැළඳුවත් වැඩක් නැහැ. පැය 6ක් යනකොට අසුචි වෙනවා. කොච්චර තරුණ කෙනෙක් බැඳවත් වැඩක් නැහැ. වටට යනවා. මාළිග ඇදුවත් වැඩක් නෑ. අවුරුදු 10 මොස්තරේ පරණයි. අලුත් අලුත් ඩිසයින් එනවා. අලුත් අලුත් මොස්තර එනකොට මේකට පරණ කාල රජ කාල එකක් වගේ මේක නටමුන් වෙලා යනවා. පරණ වෙලා ඩිසයින් එක පරණයි. මොස්තරේ පරණයි. ගෙවල් දොරව පරණයි. ඒවා කැඩෙනවා, බිඳිනවා, හිරියනවා, කඩම් වැටෙනවා, දිරාපත් වෙනවා, තෙමෙනවා. කොච්චර අයියට ශක්තිමත් වෙන සැන්ඩෝ පෙන්නුවත් වැඩක් නෑ. අන්තිම කාලේ යන්නේ රෝද පුටෙන් ඇරමිටින්. මේක තේරෙන්නේ නැත්නම් මිනිසුන්ට. මෙන්න මේ ඇතිවීම පැවතීම, දිราපත් වීම, විනාශ වීම මෙන්න මේ ස්ටෙප් අතර මේ සතරමා නිමිති මිනිස්සු සිහි කරන්නේ කරදරයක් දුකක් ආපු වෙලාවට. සන්තෝෂයෙන් ගිහලා මිනිස්සේ බෝධියට වතුර දාලා වැඳලා මම ගොඩාක් සන්තෝෂයෙන් ඉන්න මට මොකුත් ප්‍රශ්න නැහැ, කරදර නැහැ, නිරෝගිමත් ඉන්නවා. මේ බුදුරජාණන් වහන්සේගේ පීඨ නිසා මට මේ දේවල් තියෙනවා. එහෙම කියනවාද? මූට කිරියම්මා උත්පල වෙන්න ඕනේ, කිරියත් අඩ දත්කැක්කු වෙන්න ඕනේ, දරුවා විභාගේ පේල් වෙන්න ඕනේ, වීසා රිජෙක්ට් වෙන ඕම් කලගෙඩි නමයක් විතර අරගෙන ගිහ බෝධිය ළඟ හඬනවා. කලයට වඩා වතුර කඳුළු වලින් වැටෙනවා. අඬාගෙන බෝධිය බදාගෙන කෑ ගාලා තමයි උපිරිපාම් පට්ටු කරන්නේ. ඇයි? ඒක තේරුම් ගන්න නැහැ. විභාගේ පාස් වුණත් මැරෙනවා, පේල් වුණත් මැරෙනවා, කෝටි 25 කම්බ කරලා ස්ථිරතම් පද දැම්මත් මැරෙනවා, සතපා කතේ නැති වුණත් මැරෙනවා. මේක තේරුම් ගන්න බෑ. යාට අර දකින්නේ මේ සල්ලි තිබුණාම ලස්ස 25ක් විතර මාසෙට පොලි හම්බුනම මැරෙන්නේ නෑ. එයා එහෙම හිතනවා. මැරෙනවා. වයසට යනවා. ලෙඩ වෙනවා. මේක දකින්නේ. මේ ලෝකේ කෝටි කොච්චර හම්බ කෙරුවත් සෑයිමටපත් වෙන්නේ නෑ. මෙන්න මේක දකින්නේ. දකින්නේ සෑයිමටපත් වෙන්නේ නෑ මිනිස්සුත. උන්තමලු ලස්සනම කෙනාටනේ පෙම්බැඳෙන්නේ. නේද? අකමැත්තෙන් පෙම්බැඳන්, කැමැත්තෙන් පෙම්බැඳෙන්නේ එයාට වඩා ලස්සන කෙනෙක් නෑ. බැඳලා මාස දෙකකින් පාර යන ගෑනු දිහා බලාගෙන ඉන්නේ නැද්ද? ඒ කියන්නේ මේ මනුස්සයාට එකින් සෑයමටපත් වෙන්න බෑනේ. රාගයේ සෑයමටපත් වෙන්නේ නෑ. අම්බ කරලා එකතු කරලා ලෝභයේ සෑයමටපත් වෙන්නේ නෑ. කොච්චර පලි ගත්තත් ද්වේෂයේ සෑයමටපත් වෙන්නේ නෑ. සෑයමටපත් වෙන්නේ නෑ මේකේ නම්. මේක සෑයමටපත් වෙන්නේ රාග බෝධියේ. ඒක තේරුම් ගන්න කීයෙන් කී දෙනාද? මිනිසුන්ට ඒක තේරෙන්නේ නෑ. ඒක කියනකොට මිනිස් හිතන මුන්ට පිස්සු මුන් නිකන් කාලා ඔය කියවනවා කියලා කියන්නේ. ඒගොල්ලන්ට ඒක තේරෙනවා කවදාද දවසක එදාට හිතෙනවා මේ වගේ බුදුන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයන් මෙච්චර ගැඹුරු දෙයක් අපට කිව්වා අපට මේක වැටහුන්නේ නැහැ. ලෝභ දේශ මොහ රාග කියන එක මේ ලෝකේ උතුම්ම සම්පත් කියලා අපි ඒවා බදාගෙන හිටියා. අපට කතන්දරේ දැන් තමයි තේරුනේ දැන් මොකවත් කරන්න බෑ. ප්‍රමාදයි. ප්‍රමාදයි. ඒවට තමයි කමඨාන් කියලා බුදුහාමුදුර දේශනා කරලා තියෙන්නේ. පුරුදු කරලා වඩලා දැන් පට හැරියොත් කියවෙන්නෙම කැත වචන. දවසට හොඳ වචන දෙකක් පුරුදු කරන්න. අවුරුද්දට 385 ව දෙක 850 කරලා හොඳ වචන පුරුදු වෙලා දැන් අර කැත වචන වල ප්‍රතිශතය අඩු වෙගෙන යනවා. සම්මා වාචාවෙන් පුරුදු කරන්න. දකින්නම ද්වේෂෙන් තරහෙන් දකින්න රවාගෙන දකින්නේ. ප්‍රශ්නෙන්න දවසට විනාඩි පහක් මෛත්‍රියෙන් කරුණාවෙන් දකින්න අත්වලට පුරුදු කරන්න. විනාඩි පහක් දකින්න. අනේ අනේ හරි හොඳයි මේ මේ බෝධිසත්වේ වළන්න පාරමි. ඕම විනාඩි පහක් අවුල් හරි කරේ විනාඩි පහක් දකින්න මෛත්‍රිය. විනාඩි පාපා එකතුලා එකතුලා පැය වෙලා දෙක වෙලා තුන වෙලා වරුවක් වෙලා දවසක් වෙලා ඊට පස්සේ පැය 24 මෛත්‍රිය දකින්න ඔයා. සම්මා දිට්ඨියම පුරුදු කරන්න. හරි කලබලයි අසංවරයි. පැයක් සංවර වෙන්න දවසට. භාවනා යෝගේ ඉල්ලන්නේ තු පැයක් ඉන්න. පැය පැය පැය පැය ගිහිල්ලා අන්තිම ගාක් ගලක් වගේ ඉන්නේ සංවරව. කම්මන්තේ වායම කියන්නේ ඕක. ඇහෙන්නම වැරදි විදියට. මොනම දේ ඇහුණත් විනාඩියක් දෙකක් එක වචනයක් හරියට ආගන්න. එක වචනයක් මේක තුල දෝෂයක් නැතුව දකින්න පුරුදු වෙන්න. එක වචනයක්. වචනේ වචනේ එක තුල වාක්‍ය ඇදලා කෙලිම ලොකු විශාල මේ සන්දේශ වගේ එකක් ඇදලා කාලයක් යනකොට මේ මනසට හැෙන්නම සම්මාව යාපතමයි ඇයි. ඇයි? එක වචනයක් යාපතෙන් දකින්න පුරුදු වුණා ආන්න පුරුදු නම් කාලයක් යනකොට මේ මනසට අයාපත් දේවල් හැෙන්නේ නැහැ. සම්මාසෝතේ මේම පුරුදු කරා. මේක මේකට තමයි ආර්ය අෂ්ටායික මාර්ගය. මේක වඩන්නේ නැහැ මිනිස්සු. පුරුදු කරන්නේ නැහැ. වුමනාවක් නැහැ. ඊට වඩා අර කාම ලෝකේ ඉඳලා ගුටි කකා වළං වලින් ගුටි කකා පවුල් කන එක මිනිසුන්ගේ බැනුම් ආගෙන දොස්සාගෙන මේ මංකොල්ල කන එක අතුරාට පලි ගන්න අතුරාව විනාශ කරන්න ජීවිත කාලේ මාන්තිලා මේ මනුස්සයාගේ ජීවිතේම නැති වෙනවා මේ මනුස්සයාගෙන් පලි ගන්නවා මේ මනුස්සයා දන්නේම නැතු මේ මොකවත් මිනිස්සු තේරුම් ගන්නෑ. කෙටියෙන් කියනවා නම් ලෝකේ කිසිම කෙනෙක්ගෙන් කිසිම කෙනෙකුට පලි ගන්න බෑ. දැන් උපාසක මාත්‍යා වල තඩි බෑවා කියනකොට උපාසක මාත්‍යා මම පිළිගන්නේ නැහැ. උපාසක මාත්‍යා කලින් අකුසලයක් තිබුණා. ඒ අකුසලෙ ගෙවිලා උපාසක මාත්‍යා. උපාසක මාත්‍යා යාපතක් වෙලා තින්නේ. අයාපතක් කරන්න බෑ ලෝකේ කාටවත්. ප්‍රශංසා කරන උපාසක මාත්‍යාට. ප්‍රශංසා කරනකොට උපාසක මාත්‍යා කුසලයක් ගෙවනවා. නිନ୍ଦා කරනවා අකුසලයක් ගෙවනවා. එතකොට උපාසක මාත්‍යාට මම මොනවා කිරුවත් උපාසක මාත්‍යාට යාපත නේද වෙන්නේ? අයාපත කරන ක්‍රමයක් ලෝකේ නැහනේ. ඒක තේරුම් ගන්න බැරි වුණානේ අපට. අපි තාවනික ටොක්කා කරනාම අයාපතක් මේ දේපල ටික ගත්තාම මේ ඉඩම මේ බලෙන් ලියා ගත්තාම අතපය කැඩුවාම අයාපත නෑ. එයාට යාපතක් වෙලා තියෙන්නේ. එයා සංසාරේ කරපු අකුසල නිවන් දකින්න බාධකයක් වශයෙන් තිබිච්ච අකුසලක් මෙතන ගෙවෙනවා. ඒක අපි දන්න අපි හිතනවා මේක අයාපතක් වෙකල නෑ. ඒක දෘෂ්ටියක්. කිසිම කෙනෙකුට අයාපතක් කළ නොහැකි. මොනවා කෙරුවත් එයාට යාපතක් තමයි වෙන්නේ. ඒ යාපත එයා දැක්කොත් එයා ගොඩ යනවා. ඒ යාපත මං දැක්කොත් මං ගොඩ යනවා. මේක තමයි විද්‍යාව කියලා කියන්නේ. මේ විද්‍යාව උපදව ගන්න. මේ දැක්ම උපදව ගන්න බැරුව මිනිස්සු දුක් විඳිනවා. මේ ශාวกය ඔක්කොම මගේ ලොකු ටීම් එකක් නේ. දැන් මට මොකද මං විනාශ වෙනවා. වැරදියක් මං. ගෞතම බුදුහාමරංගේ ශාวกයෝ. කවුරුත් මට අයිති නෑ. උන්වහන්සේලා අපට උපස්ථාන කරන අපි උන්වහන්සේලාට උපස්ථාන කරනවා. මෙතන සහෝදර සංඝ එකක් තියෙන්නේ. කවුරුත් කාගේත් යටත් විජිතියෝ නෙමෙයි. කිසිම කෙනෙකුට යටත්ව නැහැ. ඔක්කොම බුදුහාමරංගේ ශ්‍රාවක. මමත් බුදුහාමරංගේ ශ්‍රාවකයෝ. අපි ඔක්කොම බුදුන් සරණ යනවා. එහෙම හිටියාම කිසිම මොහොතක වටිනාකමක්, වත්කමක්, නායකකමක් හැදෙන්නේ නැහැ. හැමෝම සරල ජීවිතයක් ගත කරන්නේ. හැමතැනම ඔය කියන ඇලින් බැටින් තියෙන, ඔය කියන බැඳින් තේව දකින්න ඕන. දැක්කම තමයි ලෝක නිරෝධ වෙන්නේ. කුසලයේ කොච්චර වටිනවද? ඒ වගේම අකුසලයේ වටිනවා. ඇයි? කුසලයේ තුලින් අපේ හොඳ දේවල් ගෙවිල යනවා. අකුසලයේ තුලින් අපේ තියෙන දුක්ඛිත දේවල්, නරක දේවල් ගෙවිල යනවා. දෙකෙන්ම හොඳ දේ තමයි වෙන්නේ. දෙකම එක සමානයි. ඊපස්සේ ඊළඟ සතිය ඉරිදා වගේ මක්කම් වෙනවා සන්තෝෂයි. මේ කටයුතු ටික කරගන්න උපස්ථාන කරන්න ගම්පල ස්වාමීන් වහන්සේට කිසිම අඩුපාඩුවක් කියන්න එපා. හේතුව නැති වුණාට පස්සේ දාන දීලා අරක කරන්න බැරි වුණා මේක කරන්න බැරි වුණා කියලා කම්පා වෙනවට වඩා දානයක් මොකද දුන්නේ වුණා ඉන්නකොට හොඳටම කළා කියලා ඒ ආත්ම තෘප්තිය ඇති වෙන පිණිස සියලුම උපස්ථාන ටික දැන් සම්පූර්ණ කරන්න. මමත් එදා දකින්නකොට ආයුෂ වැඩි කාලයක් නැහැ කියලා තමයි දැනෙන්නේ. කොපමණ අපට එකපාරට පණිවිඩයක් එන්න පුළුවන්. මේ මොහොත ඕනම වෙලාවක විය හැකියි කියන එක විතරම සිහි කරන්න. පනස් මේ එහෙමනොත් ඒ වගේ දෙයක් කොයි විදිහටද සකසල අපි කළ යුත්තේ නෑ අපි සොන්නන්තගේ අපවත් වීමක් හට බන් ඒ යුත්තකිරීම සමඟ සමීහක් කිසියම් මොත ලොකු වටටින් සෑවල් ගාලා කටයුතු කරලා එහෙම කරන්න අවශ්‍ය නෑ මගේ අදහස මෙතන ස්වාමීන් වහන්සේ නම කපවත්ම එහෙම නැති වුණාම ආදානය කටයුතු කරන්න කලින් ගෙවල් වලට දැනුම් දීලා අපවත් වුණා අය මෙන්න බලලා යන්න කියලා ඒගොල්ලන්ට අවස්ථාවක් දෙනවා අරගෙන ඉලා ගෙවල් වල සති ගණන් තියාගෙන පාංගලා බර පාංක ප්‍රාදාර එකතු කරන එහෙම වැඩපිළිවෙලක් අර ගී කට්ටිට කරනවා වගේ ස්වාමීන් වහන්සේලාට කරන්නේ උන්වහන්සේලා ඉන්නකොට බොහොම සිල්වත් ගුණවත් බුදුන් සරණ ගියා අන්තිම මොහොතේ උන්වහන්සේලාගේ කය ආදාය මාර්ගයක් වෙනවට අපි අනුමත කරන්නේ ඒක බොහොම පිරිසිදු අර හිටියා වාගේ තපස් ගුණය ඒක රකින්න ඒ විදිහට අපි පූජා භූමියක උන්වහන්සේ තැන්පත් කරලා උන්වහන්සේට පින් අනුමෝදන් කරනවා ඒක මගේ අදහස බලලා එහෙම කරන්න සමහර විට ලොකු සාන්නාංශ කියනවා ගොඩාක් කට්ටිය ඉන්න උන්වහන්සේ අසුරු කරපු කට්ටිය යාපනේ ඉඳලා මේ කට්ටිය ඔක්කොම ගෙන්නන්න ඕනේ එන සති දෙකකට තියාගන්න පුළුවන් මිලින් ගාලා එම්බම් කරන්න ඕනේ කඩිය කය හොඳට දර කැටයක් වාගේ හොඳට ශක්තිමත් ඉර කරලා තියලා මේ ප්‍රදර්ශනයට තියන්න ඕනේ කියලා වීදුරු පෙට්ටියක වාගේ තියලා සති දෙක තුනක් වෙන්දේති කරලා හැමෝම පාන් ගේනවා බටර් ගේනවා සීනි ගේන ඒවා වෙනම කබඩ හදලා ඔක්කොම ස්ටොක් කරලා උප්පරිම ආදායම් ලබනකන් තියලා ඕජා ගලවන තවත් බේතක් ගාලා තවත් දවස් දෙකක් තුනක් තියලා පිටරටවල ඉන්න කට්ටියවත් ගෙන්නලා උප්පරිම ගබඩාවල උතුරනකන් ආද ලැබලා දැන් නම් මේකයි තියලා වැඩක් නැහැ කියලා පස්සේ පුච්චලා එතනින් පස්සේ අමතකම කරලා දාන ක්‍රමවේදයක් ඇති වෙනවා නම් මං හිතන්නේ ඊට වඩා අකටයුත්තක් උනාසිට වෙලා නැහැ ජීවිත මතර ඉන්නකොටවත් එච්චර දරුණු එකක් වෙලා නැහැ ඒක සැර වැඩි ඒ දරුණුම සැර වැඩි ඒක සාමකාමී වෙන්න ඕනේ අර අපේ මානායකාන්දර රේරුකාණේ චන්දේමල ඒ මානායකාන්දර ලිල්ල තිබුණලු මට කුකුල් පාන් වල පාන් පත්තු කරන්න එපා මල් දාලා පාරතර තන්න එපා පාවඩ උඩි මාව ගෙනියන්නත් එපා විශාල වටින පෙට්ටි ගේන්නත් එපා මගේ පැදුරේ හොතපල්ලා ඒ සිවුරෙන් දවටලා ගැටගාපල්ලා දර කෑලි දෙකක් තුන දාලා පුච්චපල්ලා පාන් දෙකක් තිබුණාම ඇති මල් හතරක් තියපල්ලා ඒක ඇති ඕක ලිල්ල තින අවසන් කැමති පත්‍රේ කොච්චර ශ්‍රේෂ්ඨද රේරුකාණේ චන්දවිමල නායකාන්දර කිව්වම මේ උන්වහන්සේගේ ඒ අවබෝධයේ පොත්පත් උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස උන්වහන්සේ සරණ ගිය කට්ටිය අදටත් විනය කර්ම වලට පාවිච්චි කරන උන්වහන්සේගේ පොත්පත් උපසම්පදා සීලය කියලා කිව්වම ත්‍රිපිටකය බලන්නේ උන්වහන්සේගේ පොත බලන්නේ ඒ තරම් ශ්‍රේෂ්ඨකන උන්වහන්සේ එහෙම ගියා නම් අපි කවුද උන්වහන්සේට රත්තරන් වලින් මේ පුච්චන්න පුළුවන් රත්තරන් උණු කරලා පෙට්ටිය හදන්න පුළුවන් ඒ උන්වහන්සේගේ පැදුරේ හොතපල්ලා දර කෑලි හතරකින් පුච්චපල්ලා කිසිම කෙනෙකුට පෝස්ටර් ගාලා දැනුම් දෙන්න මොකවත් කරන්න බෑ එක පානක් පත්තු කරන්න මල් අතරක් තියෙන්නේ නැති චර සරලයි ඒවා අපි ආදර්ශයට ගන්න ඕනේ අම්මතනටම කතා කරලා ගෙවල් වලින් මිනිස්සු ඇවිල්ලා උදේ දානේ වෙනම උයනවා දවල්න මගුල් ගෙවල් වාගේ අණ්ඩා වලින් උයන්නේ කණ්ඩ ඉන්නවා 200ක් විතර කැරම් ගානවා බෝරු ගානවා කාලේ කුප්පිය ගාලා බෝතල් එරිසි කරනවා ඉතින් උදේ රා දවල් කනවා ඒවත් ලව් කරනවා අනි අනාචාරය හැසිරෙනවා එක එක තනල යන්න කටයුතු කරන මේ ඔක්කොමට පාර හදන්නේ ඒක. ඒ මලගීටම පාර හදන. මලගී ඉවර වෙනකොට පවුල් 10ක් විතර කැඩිලා. තරුණ කොල්ලකල 25ක් විතර නෑ උන් ඔක්කොම අතුරුදන් වෙලා. භාගෙට භාගය බීබද්ද වෙලා. භාගෙට භාගය බූරුවකාරය වෙලා. බූරුවා ගාලා උන් ඒවට උරු වෙලා දැන්. උන්ට ඒව නැතුව ඉන්නත් බෑ. විනාශ වෙලා පරිසරේම පද්ධති. ඒ නිසා ඒ කිසිම දෙයක් ඒ කිසිම චාරිත්‍රයක් එතනදී සිදු නොවන විදිහට කටයුතු වෙනවා නම් ඒ පින තුන්වාසියට තම අනුමෝදන් වෙන්නේ. මරුණට පස්සේ තකුසල කරගාගෙන යන්න ඕනේ නැහනේ. ඉන්න කාලේ කුසල නම් කරගැව්වේ යනකොටත් කුසලයක් කරගාගෙන ගියාද? নমස්කාර පූර්වක පූජනීයව. ඒක සාදු කියලා මේ අලු ටික අරගෙන ඇවිල්ලා පූජා භූමියක තැන්පත් කරන්න ඕනේ. ඒතුව සිල්වතුන් ගුණවතුන් ඇතුල් වෙනවා කියන්නේ භූමියට එතන පින් අනුමෝදන් වෙනවා. භාවනා කරනවා කියන්නේ මාර්ගඵල බලාපෙ බී වෙනවා කියන්නේ එතනට පින් අනුමෝදන් වෙනවා. ඒ අලු වලට පින් අනුමෝදන් වෙනවා. එතකොට උන්වහන්සේගේ විඥාණයට ඒක අනුමෝදන් වෙන්නේ. එහෙමයි වෙන්න ඕනේ. එහෙම නැත්නම් අර මැරෙන පස්සේ කොණ්ඩේ කපලා gedera තියාගෙන ඉන්නවා වගේ, දත් ටික ගලවලා සෝකෙල් ටික තියාගෙන ඉන්නවා වගේ තිබ්බම වැඩක් නැහැ. එහෙමත් මිනිස්සු ඉන්නවා. තමන්ගේ කාන්තාව මැරුණාම මේ කොණ්ඩේ කපලා මේ අල්මාරිය තියාගෙන ඉතින් මේ කත ගන්නවා.